2014 වසරේ දෙවෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. අප අද මාතෘකා කරගත්තා කුද්දක නිකායේ උදානපාළියේ නන්ද වග්ගයේ පිළින්ද වජ්ජ සූත්‍රය කියන සූත්‍රයේ අන්තර්ගත ගාථා පාඨයක්. අනිත් ගාථාවල් වගේම තමයි යම්හි න මායා වසති න මානෝ යෝ වීත ලෝභෝ අමම නිරාසෝ පනුන්න කෝදකෝ පනුන්න කෝදෝ අබිනිබ්බු තත්තෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ ස බික්ඛුති. මේ ගාථාවේ කියවන ධර්මයේ තමයි යමක් වූ කෙරෙහි මායාවෙක් නොපවත් වන්නේද, මානයෙක් නොපවත් වන්නේද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේද, මමායනය රහිතද, ආශා රහිතද, මුල්සුන් කළ ක්‍රෝධය ඇත්තේද, කෙලෙස් පිරිනිව වන්නේද, නිවුණු සිත් ඇත්තේද, බ්‍රාහ්මණයා හේමය, ශ්‍රමණයා හේමය, භික්ෂු වනුයේත් හේමය. හේතෙමම් මේ ගාථාව දාහනකොට නිවන් දකිනවා. අපි අද නිවන් දකින්නේ නැහැ. ඇයි කියන කාරණය තමයි හේතුව. එදා මේ වචන ටික තාම සමීප වචන ටිකක් ඒගොල්ලන්ට එදා යුගයේ. ඒක එකක්. අනිත් එක තමයි මේ මොහොතට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන මානසික බලය. ඒක එකක්. දැන් අපි එක එක කාරණා ක්‍රමානුකූලව වටහා ගන්න උත්සාහ කරමු. යම්හි න මායා වසති. යමෙක් මාන්නයක් කියලා කතා කරන්නේ මායාවක්. මායාවක් තුල යම්කිසි පිපීමක් තමයි තරහ තුල තියෙන්නේ, ලෝභය තුල තියෙන්නේ, තමන් කෙරෙහි අනුන් කෙරෙහි ඇති කරගන්නා උද්වේගකර භාවයන් තුල තියෙන්නේ, කම්පනයන් වල තියෙන්නේ, හැම දෙයක් තුලම තියෙන්නේ මොකද්ද? මායාව. මායාවකින් පිරෙනකොට එතනින් හටගන්නවා මාන්නය කියලා එකක්. අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මාන්නය කියලා කෙනෙක් කර ආඩම්බරින් වගේ හිටියාම. නමුත් ඒක නෙමෙයි මායාව කියලා කියන්නේ. අපි කුමන හෝ දෘෂ්ටියක අතරමං වුණාට පස්සේ එතන හටගන්නා වූ මුලාව, ඒකට තමයි මාන්නය කියලා කියන්නේ. දැන් කෙනෙකු තුල මාන්නය ඕනම දෙයකින් හටගන්න පුළුවන්. සමහර අය දරුවෝ නිසා මාන්නෙන් ඉන්නයි. නැද්ද අපේ දරුවෝ මේ මේ මේ තැන්වල සමහර අය තමන්ගේ ශරීර නිරෝගීකම ගැන හිතලා මාන්නෙන් ඉන්නවා. ශරීර ලස්සන ගැන හිතලා මාන්නෙන් ඉන්නවා. එතකොට හීනමානයත් මාන්නයක් තමයි. අදිමාන්නයත් මාන්නයක් තමයි. එතකොට මානසික කුමන හෝ අන්තගාමීත්වයක් මාන්නයක්. ඕනම මානසික අන්තගාමීත්වයක් මාන්නයක්. එහෙනම් අපි වටහා ගන්න එක වැරදි. අර මිනිස්සෙක්ගේ තියෙන අර ඔයාට වඩා මම ලොකුයි කියන මට්ටමින් කටයුතු කිරීමම නෙමෙයි. ඉතින් කෙනෙක් ළඟ මේ මායා ඒ වසන්නේ නැත්තම් ඒ මානසික ස්වභාවය තුළ වසන්නේ නැත්තම් එයා අර ශ්‍රමණ කියන ගුණයට අයිති වෙනවා. ඒකුත් දේවල් ඔස්සේ මාන්නය හට ගන්න මායාවන් තුළ ඉන්නවා. නිලතල නිසා, ධන සම්පත් නිසා, යාන වාහන නිසා, ඒ දුරු නිසා ගැන හිතලා ඒ මාන්නයක් ඇති කරගෙන ඒ තුළින් සිටීමේදී එයාට වඩා මට තියෙනවයි කියන සිටීමේදී එතන ඒකින් දැවෙන සුළු ස්වභාවයක් තියෙනවා. හීනමානයකුනුත් ඉන්නකොට එයාට විතර මට නෑ කියලා ඒකත් මායා කාරී ස්වභාවය. යම් හෙන මායා වසති, මායාකාරී ස්වභාවයක මාන්නයක වසන්නේ නැත්තම් ඒ වගේම ඒ තුලින් උද්ධාමයට පත් වෙච්ච නමානෝ කිසිම දෘෂ්ටියකට පත් වෙලා නැත්තා. මායාවකට හසු වෙලා නැත්තම් මානසික වශයෙන්. ඒ වගේම කිසිම දෘෂ්ටියකට මාන්නයකට පාත්‍ර වෙලා නැත්තම් යෝ වීත ලෝභෝ, වීත ලෝභෝ කියන්නේ ලෝභයෙන් නැහැ. මොකද්ද ලෝභ නැහැ කියලා කියන්නේ? හැමදේම වියදම් කරනවයි කියන එක නෙමෙයි. ලෝභ නැහැයි කියලා කියන්නේ හරි හම්බ නොකර ඉන්න කෙනෙක් නෙමෙයි. ලෝභ නැහැයි කියලා කියන්නේ ජීවිතේ ස්ථාවර කරගන්න නැතුව අස්ථාවර කරගෙන හැමදාම මේ පැල්කොටේකට වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි. ලෝභ නැහැයි කියලා කියන්නේ හිඟන්නෙක් වගේ ඉන්නවයි කියන එක නෙමෙයි. මේ ලෝභය කියන එක තමයි හැම මොහොතකම හැම මානසික ස්වභාවයක් යටතේම බලපවත්වන බලපරාක්‍රමය. කෙනෙක් ගැටෙනවද එතන තියෙන්නේත් ලෝභය. කෙනෙක් ඇලෙනවද එතන තියෙන්නේත් ලෝභය. කෙනෙක් දුක් වෙනවද එතන තියෙන්නේත් ලෝභය. ආයි කිසි කතාවක් නැහැ. එක් කුසලයේද තියෙන්නේත් ලෝභය, පිනට තියෙන්නේත් ලෝභය, පවට තියෙන්නේත් ලෝභය. ඒක හොඳට මතක තියාගන්න ඕන. පොර මේ මොකක්වත් නොකර ඉන්නේ කියන කතාව නෙවෙයි තියෙන්නේ. බාහිර යුතුයකම් තියෙනවා, පැවැත්මවල තියෙනවා. ඒ දේවල් ඒ විදිහට කරන්න ඕන, පින් දහම් එහෙම කරන්න ඕන. මේක පරමාර්ථ කතාවක්. ඒ පරමාර්ථ කතාවේදී සඤ්ඤාවින් මේ පින් විතරක් තියාගෙන පව් අයින් කරන්න බෑ. එතෙන්දී අශේෂ විරාග නිරෝධ තත්වයට යනවා. නමුත් අපි භෞතික ලෝකේ හරියට ඒ කුසල් අකුසල් විග්‍රහය තුල ජීවත් වෙන්න ඕනේ. යෝ වීත ලෝභෝ, කිසි දෙයකට ලෝභයක් නැහැ. ලෝභයක් නැහැ කියලා කියන්නේ ග්‍රහණයක් නැහැ කියන එකනේ. හැම ග්‍රහණයකම පදනම මොකද්ද? ලෝභය. හැම මානසික ස්වභාවයකම පදනම මොකද්ද? ලෝභය. යෝ වීත ලෝභෝ, එයා කිසි දෙයකට ලොල් කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෘෂ්ටියකට සමවදින්නේ, කිසිම සංකල්පයකට සමවදින්නේ, කිසිම වචනයකට සමවදින්නේ. දැන් මෙතන තියෙන්නේ අපි රූප උපාදානෙ. මොකද්ද ලෝභයනේ? සම්ද උපාදානෙ ලෝභයනේ. ඈ, දැන් අපේ සමහර අය රූප උපාදානෙ කිව්වම ලස්සන රූපේ උපාදාන කිරීමයි වරද. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා රූප උපාදානෙන් වළකින්න නම් පිළිකුල් රූපේ අපි උපාදාන කරන්න ඕන කියලා. එතකොට පේනව නේද මහා විසරද හාමුදුරුවන්ගේ තියෙන මෝඩකමනේ? ආ, ඒ ලස්සන රූපේ උපාදාන කරන්න එපා. ඕගොල්ලෝ පිළිකුල් අප්‍රසන්න හැරව බේරෙන රූපයක් උපාදාන කරන්න. ඒක තමයි මනස ඍණාත්මක කිරීම. ඒක තමයි බෞද්ධිය නොමග යැවීම. ඒක තමයි අසුභවාදී චින්තනයක් බුදුදහම තුළ ගොඩනැගීම කියන්නේ ඒකට. එහෙනම් මෙතන වීත ලෝභෝ කියලා කියන්නේ ලස්සන රූපේ උපාදාන කරන්නෙත් නැහැ, අවලස්සන රූපේ උපාදාන කරන්නෙත් නැහැ. දුටුව දුටු පමණයි කියන්නේ ඕකනේ. එහෙම නැහැ ඉතින් කියන්න තිබ්බනේ මේ ලස්සන රූපේ ගන්න එපා මහණෙනි, අවලස්සන රූප විතරක් ගන්න කියලා නේද? එහෙම ඉගැන්වීමක් කළේ නැහැ. දැනට මේ ජනප්‍රියව තියෙන බුද්ධ ආගම සිංහල ජාතිය වනසන මට්ටමට හේතු වුණේ අර අසුභවාදී විදියට ගොනු කරලා ගිහපු අමු පුතඥයන්ගේ නිර්වචන නිසා. වයි යම් යම් ටිකකින් වැරද්දුවා, ඊට පස්සේ අනිත් තැන්වලින් මේක හොයාගන්න බැරුව ගියා. ඉතින් වීත ලෝභෝ කියන තැන මොනම ආකාරයකටවත් මෙයා ලස්සන රූපේවත් අවලස්සන රූපේවත් උපාදාන කරන්නේ නැහැ. මධ්‍යස්ත රූප උපාදාන කරන්නේත් නැහැ. ඇහැ උපාදාන කරන්නේත් නැහැ. ඇහි විඥානෙ උපාදාන කරන්නේත් නැහැ. ඇයි? එයා කිසි දෙයකට ලෝභ නැහැ. දැන් විඥානෙට ලෝභ වුණොත් ඇහැට ලෝභ කරන්න වෙනවා. ඇහැට ලෝභ වුණොත් රූපෙට ලෝභ කරන්න වෙනවා. එතකොට මෙතන වීත ලෝභෝ කියලා කියන්නේ පොඩි කාරණයක් නෙමෙයි, තාම ගැඹුරු මානසික නිදහසක්. වීත ලෝභෝ, ලෝභය නැහැ. අමමෝ, අමමෝ කියලා කියන්නේ මමත්වය නැති අමමෝ. මමමෝ කියාගෙන ඉන්නේ නේ මෙතන. අමමෝ, මමත්වය නැති, මමත්වේ නැති. බලන්න, යම්කිසි කෙනෙක් ළඟ මමත්වේ නැත්නම් එයාට තමයි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. මමත්වේ තියෙනවා නම් එයා භික්ෂුවක් නෙමෙයි. මමත්වේ තියෙනවා නම් එයා බෞද්ධයෙකුත් නෙමෙයි. සම්මුති ලේබල් බෞද්ධය තමයි. බෞද්ධ කියන වචනේ අර්ථය මොකද්ද? භව උද්ද, භවයෙන් නිදහස් වූ කියන එකනේ. ඉතින් භවයෙන් නිදහස් වූ කියන ගුණයක් තියෙනවද? මමත්වයක් තියෙන කෙනෙකුට. එසම මමත්වයක් තියෙන කිසි කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි. තරහ වෙන්න එපා, ගේන්ති ගන්න එපා. ඇත්ත කතාව ඒ කිව්වේ, භාෂාවේ අර්ථය කිව්වේ. අමමෝ, යමෙක් ළඟ මමත්වය නැත්තම්, මමංකාරය නැත්තම්, එයා තමයි ශ්‍රමණයා. මමත්වේ නැත්තං එයා තමයි දෙවියන් ළඟට පත් වෙච්ච කෙනා. එයා තමයි ස්වර්ගයට පත් වෙච්ච කෙනා. මේ ජීවත් වෙලා ඉදි ස්වර්ගයේ ඔහු ළඟට කැඳවා ගත්ත කෙනා. ජීවත් වෙලා ඉදි නිවන තමන් ළඟට කැඳවා ගත්ත කෙනා. ජීවත් වෙලා ඉදි දෙවියන් වහන්සේ තමා ළඟට කැඳවා ගත්ත කෙනා බවට පත් වෙන්නේ මේ අමමෝ බවට පත් වුණාට පස්සේ. මමත්වයෙන් ඉන්නකම් පොදු කෙනෙක් නෙමෙයිනේ. විශ්වයට විවෘත වූ කෙනෙක් නෙමෙයි. ඔහු හරි පටු මිනිස්සෙක්. මමත්වයෙන් ඉන්නකම් ඇත්ත දකින්න බෑ. එයාට පේන්නේ එයාගේ දේවල් විතරයි. එයාට පේන්නේ එයාගේ ආගම, එයාගේ ජාතිය, එයාගේ වටපිටාව, එයාගේ චින්තනෙ, එයාගේ දේවල් තමයි පේන්නේ. මේ මමත්වයෙන් තොර වුණාට පස්සේ තමයි විශ්වීය දර්ශනය පේන්නේ. විවෘතයි. නිරාසෝ. එයා નિરાයාසයෙන් ඉන්න කෙනෙක්. ආසාව කියලා කියන්නේ මොකන්ද? වෙරදැරීම. ආශ්‍රය කිරීම යමක්. යමක් කරපින්නාගෙන යෑම. උසුලාගෙන යෑම, උසුලා ගැනීම. ඔක තමයි ආසාව. નિરાසෝ කියන්නේ ඔළුවේ තියෙන මලු ටික බිමින් තියලා සමන් සැහැල්ලු වීම. දැන් ගොඩක් වෙලාවට අපි හිතන්නේ ආසාව කියන්නේ මේ ලස්සන රූපයක් බලලා ඒක ගැන සතුටු සිත් පහළ කරගත්තොත් අපි හිතනවා ඒක ආසාව. ඉතින් අපේ හාමුදුරුවෝ කියනවා ලස්සන රූප බලන්න එපා. ඒ ඕළුවේ තියාගන්න එපා. ඕගොල්ලෝ පිළිකුල් ගඳ ගන්න හැරෝ වැටෙන අර පණුව බේරෙන ඒ වගේ අර බලකුණක් වගේ එකක් ඔළුවට තියාගන්න. නේද? අපි ඔය ඉන්න ප්‍රසිද්ධ බොහෝම මේ දේශක භාවනා කම්මට්ටාචාර්යවරු දෙන උපදේශය ඕක. එතකොට ඒකත් ආසාවක් තමයි. ඒක යාගේ ආසාව. දැන් බල්ලෝ ඉන්නෝනේ අසූචි කන්න කැමති අය. ඒ උගේ ආසාව. ඒ වගේ මලකුණු කන්න කැමති හාමුදුරුවෝ ඉන්නවා. ගියෝ ඉන්නවා. ඒ යාගේ ආසාව. ඉතින් ඒකට කරන්නේ ඒ දෙකම ආසාවක්. ඒ කියන්නේ ආශ්‍රවයක්. ඒ වගේම දරා ගැනීමක්, උපාදානයක්, බැඳී යාමක්, උසුලාගෙන යාමක් කියන එක තියෙනවා. නිරාසෝ. ආයාසයකුත් නැති. ආයාසයක් අවශ්‍ය මොන ග්‍රහණයටනේ. ආසාවක් කියලා කියන්නේ ආයාසයක් කියන්නේ ග්‍රහණයක්. එතකොට මෙතන ග්‍රහණයක්, ප්‍රභේදනයක්, විභජනයක් නැති නිසා එයා නිරාසෝ. එයා පිළිකුල් කරනවායි කියලා මෙතන දාලා නැහැ. මෙතන දාලා තියෙන්නේ නිරාසෝ. ප්‍රතික්ෂේප කරනවායි කියලා එකක් මෙතන දාලා නැහැ. මෙතන තියෙන්නේ නිරාසෝ. එයා નિરાයාසයේ ලැබනවා කොයි වගේ ධර්ම මලු ගොඩාක් කොළු උඩ තියාගෙන හිටු මනුස්සෙ බිමින් තිබ්බා වගේ. ඔබටත් මේ નિરાසෝ වෙන්න නේද මේ ඔක්කොම කියන්නේ? ඔළුවේ තියෙන ඔය කුණු කන්දල්, ඔය තියාගෙන ඉන්න මලු ඔක්කොම තියන්න. පරවාද, ආගම්, ජාති, කුල, ගෝත්‍ර ටික ඔක්කොම තියන්න. බෞද්ධයන්ට බුද්ධාගමත් බිමින් තියන්න කියලා කියන්නේ. ඒකත් මල්ලක් හැටියට මෝඩකමට ගත්තාම නෙවෙයි බෞද්ධ ආගමක් බවට පත් වෙන්නේ. නැත්තම් මේක ආගමක් නෙවෙයිනේ බෞද්ධ ජාතියක් බවට පත් වෙන්නේ ඒ මෝහයෙන් ගත්තාම. නැත්තම් බෞද්ධ ජාතියක් නෙමෙයිනේ බෞද්ධ ආගමක් නෙමෙයි. මේක විශ්වීය විද්‍යාවක්. ප්‍රඥාවන්තයන්ගේ දර්ශනයක්. එනිසා සිංහල බෞද්ධයෝ නෙමෙයි මේකේ අයිතිකාරයෝ බවට පත් වෙන්නේ ප්‍රඥාවන්තයෝ. කවුරු වුණත් එයින්ස සිංහල කෙනෙක් සිංහලකමත් බිමින් තියන්න ඕන. මුස්ලිම් කෙනෙක් මුස්ලිම්කමත් බිමින් තියන්න ඕන. කතෝලික කෙනා කතෝලිකකමත් බිමින් තියලා තමා කියන ගතියත් බිමින් තියලා පරවාදත් බිමින් තියලා තමන්ගේ වාදත් බිමින් තියලා નિરાසෝ වෙන්න ඕන. નિરાයාසී විවෘත මිනිසෙක් වෙන්න ඕන. ග්‍රහණයෙන් ලෝකේ දකින්න නැතුව විවෘත මිනිසෙක් වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. තමන් નિરાයාසය යුත් හිස් මිනිස්සෙක් හැටියට. ඒ කියන්නේ මොකවත් අව්‍යාවුද අරගෙන එහෙම නැත්නම් සටන් පාට අරගෙන ඉදිරිපත් වීමක් නැහැ. එයා සැහැල්ලුවේ මුකුත් අරගෙන නැතුව ඉදිරිපත් වීමක් සිද්ධ වෙන්නේ. කියන්නේ දෘෂ්ටි නැතුව ඇවිදිනෝ. નિરાයාසයනේ. සංකල්ප නැතුව ඇවිදිනෝ. කතා කරනෝ. නිරායාසේ. තාම සෞම්‍යයි. ඒක ඇතුළේ ලොකු මේ යුද්ධයක් ඇති කරගන්න දෙයක්, ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. එයා දිග ධාරාවක් වගේ අහිංසකයි. නැමුණු පැත්තකේ යන්න පුළුවන්. ඉඩ තියෙන පැත්තෙන් ගියානේ. දිය ධාරාවක් හරි අහිංසකයි. ඒක මෙහෙම කඳු වැටියක් හරි මේ තිබුණොත් මේක පෙරලා යන්න කියලා එයා බලන්නේ නැහැ. එයාට යන්න පුළුවන් තැන කොතනද කියලා විතරයි එයා බලන්නේ. ඒකනේ ගෙතෙල් වගේ දිය ධාරාවක් වගේ කියලා මේ මෘදු බව තියෙනවා කියන්නේ ඒකයි. එයාලගේ යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ. එයාට රිංගල යන්න පුළුවන් තරම් හැබැයි එයා යනවා. එච්චරයි දිය ධාරාවක්. නිරාසෝ නිරායාසෙන් යුක්තයි. එයා ක්‍රෝධය පන්නල දාපු කෙනෙක්. පණුන්න කෝදෝ. කෝදේ පන්නල දාලා තියෙන්නේ. පළවා හැරලා තියෙන්නේ ක්‍රෝධය. ක්‍රෝධය පළවා හැරෙනවා. ඉතින් ක්‍රෝධය කියන එක තියාගෙන ඉන්නේ අවියක් හැටියට මොකටද? තමන්ට රැක ගන්න කියලා කොටසක් තියෙනෝ. ඒ රැක ගන්න කියන කොටසට ප්‍රතිවිරෝධක දෙයක් ආවොත් ඉස්සරහට දාන්න. දැන් සමහර අය ළඟ මොකක් හරි දෘෂ්ටියක් හරි ආගමක් හරි මොකක් හරි එකක් තියෙනවා. ඒක රැක ගන්න තමයි ක්‍රෝධය කියන එක තියෙන්නේ. ඒකට විරුද්ධව මොනවා හරි කිව්වොත් එහෙම ඉස්සරහට එවන්නේ කවුද? අර වදකියා එවනෝ. මොකද්ද ක්‍රෝධය? මොනම කෙනෙක් ළඟ ඉන්නේ යක්ෂයා එවන ඉස්සරහට ක්‍රෝධ. ඉතින් යමෙක් ක්‍රෝධය පන්නා දාලා තියෙනවා නම් විවෘත මිනිස්සෙකුට ක්‍රෝධය අවශ්‍ය කරන්නේ නැහනේ. ක්‍රෝධය අවශ්‍ය කරන්නේ විවෘත නැති මිනිස්සෙකුට. වෛරය අවශ්‍ය කරන්නේ විවෘත නැති මිනිස්සෙකුට. ඉතින් ක්‍රෝධය සම්පූර්ණයෙන්ම පළවා හැරලා තියෙනවා නම් අභිනිබ්බු තත්වෝ. සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් පරිනිර්වාණය, අර ඉහත කියපු සියල්ලගෙන්ම නිවීමටපත් වෙලා තියෙනවනම්, පිරිනිවෙන්නටපත් වෙලා තියෙනවනම් ඒක තමයි ඒ සියල්ලම නිවනටපත් කරගත්තනම්, අධ්‍යාත්මයේ තුල ගැඹුරින්ම නිවනටපත් කරගත්තනම් මායාකාරීත්වය, මමත්වය, ලෝභය, ආයාසය, ක්‍රෝධය කියන මෙන්න මේ පහම නිවනටපත් කරගත්තනම්, ඒවා නිවාගත්තනම් එයාට කියනෝ ස භික්ඛූති. එයාට කියනෝ භික්ෂුවක් කියලා. ඔබ වුණත් භික්ෂුවක්. මොන ඇඳුම ඇඳන් හිටියත් බුදුහාමුදුරන්ගේ මේ ධර්ම තියෙනවා. එකයි. එනිසා ඒ සියල්ලු බර විමින් තබන්න ඔබ ළඟ ඇති මායාකාරීත්වය, මමත්වය, ලෝභය, ආයාසය, ක්‍රෝධය විමින් තබන්න. සියලු මනුෂ්‍යයන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ලෝක වෝ ලෝක න සුත්තං කියන සූත්‍රෙහි කුද්දක නිකායේ අන්තර්ගත වෙලා තියෙනු. සියලු දෙනාම හිතනවා අයන් ලෝකෝ මේ මගේ ලෝකය. සමාධියක් විඳිනවා නම් ඒ සමාධිය මට. ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ඒ ප්‍රයෝජනය මට. ලාභයක් ලැබෙනවා නම් ඒ ලාභය මට. ඒ විතරක් නෙමෙයි, නිවනක් ලැබෙනවා නම් ඒක ලැබෙන්නත් ඕන මට කියලා හිතනවා. හැබැයි මෙහෙම මිනිස්සු හිතුවට ඒ මිනිස්සු හිතපු දේ සිදු වෙන්නේ නැතුව වෙන දෙයක්ම වෙනවා. එහෙම හිතනකොට තං හෝතින අඤ්ඤතා, ඒ විදියට නම් වෙන්නේ නැහැ, වෙන දෙයක් තමයි වෙන්නේ. මගේ ගේ හිතුවට ඒක මගේ ගේ වෙන්නේ නැහැ කවදාවත්. මගේ ශරීරය කියලා හිතුවට ඒක මගේ ශරීරය වෙන්නේ කවදාවත්. මේක මගේ රට කියලා හිතුවට මොන જાතිය කෙනෙක් හිතුවත් මේ මහ පොළොව මගේ රට වෙන්නේ කවදාවත්. ඈ මේ යකඩ ගොඩක් මගේ කාර් එකේ කියලා හිතුවට මගේ කාර් එක වෙන්නේ ඒක කවදාවත්. ඒකයි වෙන්නේ. ඔන්න මිනිස්සු ළඟ තියෙන දුර්වලකම. දැන් මේ නිවන් දකින්න යන ගමනේත් මේ හැත්තන්ගේ වැඩ කරන දේ නිවන ලැබෙන්න ඕනත් මට. නිවන විඳින්න ඕනත් මට. ලැබෙනවා නම් මට. ඒ නිසාම මේක මගේ ලෝකයයි කියලා හිතුවට පස්සේ එයාට වැළඳෙන රෝගයක් තමයි මමත්වය, මමංකාරයේ වේදනා විඳීම්. මේක මගේ ලෝකයේ කියලා හිතුවනම් සුඛ වේදනා විතරක් නෙමෙයි ආ දුක්ඛ වේදනාවත් ඉඳ ගන්න ඕන. ඒ සුඛ වේදනාවයි කියලා වර්ගයක් නැහැ. ඒවම තමයි දුක්ඛ වේදනාවවට පරිවර්තනය වෙන්නේ. ඒවා පර වුණාම කියනෝ දුක්ඛ වේදනාවයි කියලා. ඒ නිසා ස්ථීරවම කියන්න පුළුවන් ද මෙන්න මේ දේවල් සැපයි කියලා? නැහැ. එහෙම දෙයක් නැහැ. මේක බාහිර ක්‍රියාවලියකින් නෙමෙයි, දාර්ශනික ස්වභාවයක් මෙතන තියෙන්නේ, මානසික ස්වභාවයක් තියෙන්නේ. අපි මුලින්ම මෙතන සිද්ධ කරගන්නවා නම් මේක අයන් ලෝකෝ කියලා හිතන්නේ නැත්තම්, තමන්ගේ ලෝකයයි කියලා හිතන්නේ නැත්තම්, දර්ශනය කරන්නේ නැත්තම්, කන්නේ නැත්තම් වේදනාවද දැන් සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලක් ආවට පස්සේ මේක මගේ සිතුවිල්ලයි කියලා ගත්තට පස්සේ තමයි එතන ප්‍රශ්නේ. නැත්තම් ඒක අර පාරේ යන වාහනයක් හැටියට ගියා. ඈ ඕනම දෙයක් එහෙමයි. තමා කියන මැදිහත් වීම ඇති වුණාට පස්සේ අපි යන අර පාරේ යන වාහන තමන් ළඟ නතර කරගන්නවා. නතර කරගෙන ඒවා හදනවා. කොච්චර මිනිස්සයා සිතුවත් ඒ සිතන එකක්වත් සිද්ධ වෙන්නේ නැතුව වෙනම දෙයක් සිද්ධ වෙනවායි කියලා පේනවනේ ලෝකේ දිහා බැලුවහම. අවසානෙ වෙන්නේ මිනිස්සු ජීවිතේට හිතපු නැති දේවල් ටික තමයි ඔක්කොම වෙන්නේ. අවසානෙ කියන්නේ මම මේ දේ හිතුවේ නැහැ. අවසානයේ උත්තරේ හැටියට එන්නේ සිතූ දේවල් සියල්ලක්ම බොරු වෙලා. ඒ නිසා මේ සිතූ දේවල් සියල්ලක්ම බොරු වෙලා තැවෙනකන් ඉන්නේ නැතුව වේලාසනින්ම මේ චින්තනය කියන්නේ බොරුවක් කියලා තේරුම් ගත්තනම් චින්තනයේ නිදහස් වෙනවා. සම්මුතිය බොරුවක් නෙමේ. සම්මුතියේ තියෙන්නේ මේ කය පවත්තන්න. ඒක බොරුවක් කියලා ඒක අයින් කරලා හිඟන්න බවටපත් වෙන්න එපා. ඒක ඒ විදියට සම්මුතියක් විදියට ඒක දිනු කරන්න. මනසින් දර්ශනයෙන් ඥානණයෙන් ඔබ ලෝකේ අත්හරින්න. මම කියන ලෝකේ අත්හරින්න. හැබැයි කවදාවත් කෙනෙක් හිතනකන් නිවනත් මම අවබෝධ කරගන්න ඕන කියලා හිතනකන් නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ මම නැති කර ගැනීම. නිවන් දකින්නේ නෑ මම. කෙනෙක් ළඟ තියෙන මමත්වේ නිවන් දකින්නේ නෑ කවදාවත්. එයාට දකින්න පුළුවන් මොනවද? වේදනාවල්. නිවීම දකින්න බෑ. එයාට දකින්න පුළුවන් වේදනාව. මමත්වයට දකින්න පුළුවන් වේදනාව විතරයි. දැවීම විතරයි දකින්න පුළුවන් මමත්වයට. නිවීම දකින්න බෑ. ඇයි? හේතුව මමත්වයේ ඇසේ ශක්තිය තියෙන්නේ දැවීම දකින්න පමණයි. දැවීම දකින්න විතරයි පුළුවන්. දැන් මේ තියෙන ඇස සංස්කාරක ධර්ම විතරයි දකින්න පුළුවන් මේ ඇහැට. සංස්කාරික ධර්ම පේනවද? නැහැනේ. මේ ඇහැ තියෙන්නේ සංස්කාරක ධර්ම දකින්න විතරයි. ඒ වගේම මමත්වයටත් පුළුවන් සංස්කාරක ලෝකයේ ස්පර්ශ කරන්න පමණයි. එහෙමනම් මම නිවන් දකීද කවදාවත්? කවදාවත් මම නිවන් දකින්නේ නැහැ. මම කියන්නේ ඔබ ළඟ ඉන්න මමත්වයට, තම තම ළඟ ඉන්න මමත්වයට. ඒකෝර මම නිවන් දකින්නේ නැහැ කවදාවත්. මමත්වේ නිවන් දකින්නේ නැහැ. මමත්වේ දකින්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් නිර්මාණය කරගන්න ආකල්ප සිතුවිලි දකිනවා. සීන හීන දකිනවා. මිරිඟුව දකිනවා. අර මායාව දකිනවා, ක්‍රෝධය දකිනවා, බැඳීම් දකිනවා. ඇයි මුලින්ම මේ මමත්වේ ඉවත් කර ගැනීමේ සටනේ යෙදෙන්න කියලා කියන්නේ? හේතුව මමත්වේට නිවන් මාගේ යන්න බෑ. දැන් ඔය අපේ අය තණ්හාව නැති කරන්න හදනවා, ද්වේෂය මේව නැති කරන්න කොහොම කලින් පාදක කරගන්න ඕන කාරණේ තමයි. ඒ ඔක්කොම පාදක කරගෙන තමන් දුරු කරන්න ඕන කාරණේ තමයි මමත්වය ඇති කිරීම. කොහොමද මමත්වය ඇති කරන්නේ? ඊට අදාළ ක්‍රමයට ඥානෙ හැඩගැස්වීමෙන්. මනස හැඩගැස්වීමෙන්, සිත හැඩගැස්වීමෙන්. අපි දන්නවනේ ඕනම දෙයක් හිතෙන් ඉවත් කරන්න පුළුවන් ඊට තිබෙන අවබෝධය හරියට ලබා දීම තුල. දැන් විශාල බයක් ඇති වුණා නම් යම්කිසි අවස්ථාවක කෙනෙක් කරවලේ ගමනක් යනකොට ඇත්ත වශයෙන්ම මේ බය නැති කරන්න පුළුවන් නැවතත් එතෙන්ද ගිහිල්ලා ඒදී විමසා බැලීමේ. අන්න ඒ වගේ මේ මනස තුල තියෙන අනවබෝධය කියන එක පහ කිරීමෙන් නිවැරදි විදර්ශනාඥානයෙන් දුරු කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දුරු කිරීමක් හැටියට ලෞකික ලෝකයේ තිබුණත් ඊට වඩා ගැඹුරු ගැඹීර දුරු කිරීමක් තමයි මේ අධ්‍යාත්මික සමස්ත මායාව තුල ඇති මායාව දුරු කිරීම. තරමක් අසීරු කාරණයක්. මොකද අපේ ගෞතම ලෝතුරා බුදුහාමුදුරු වෙනමම කල්පනා කළාද නැද්ද සඳහන් වෙලා තියෙනවා පින්නතුනේ. ඇත්තටම මේක මිනිහෙක් තේරුම් ගනේද මං කිව්වට? උන්වහන්සේ බැලුවා මම මේක කියන්නේ කාටද, මේක තේරුම් ගනේද කියන ගැටලුව ඇති වුණා බුදු කෙනෙකුට. ඉතින් එහෙම එකේ ධර්මයේ දිහා සරලව බලන්න නැතුව පොඩ්ඩක් මේක යෙදිලා බලන්න ඕනේ. දැන් අඹ ගෙඩියක් ඈතින් තියාගෙන කොච්චර මෙහා ඉඳන් රස කියන්න කිව්වත් ඇත්තෙම කියන්න බෑනේ. ඇත්තෙම කියන්න බෑ, හරියටම කියන්න බෑ. ඇත්ත වශයෙන්ම ඒකයි මේ නිවන ගැන වේලාසනින් ඈත ඉඳගෙන නිර්වචනයක් කරන්න උත්සාහ කරන්නේ නැතුව මේක අවබෝධ කර ගැනීම සඳහා ඥානනය කරන්න. ප්‍රත්‍යක්ෂ කරගෙන මේක අවබෝධයකින් යුක්තව තමා තුළට පිවිසෙන්නට ඉඩ හරින්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න. පිට ඉඳගෙන මේකට නිර්වචන දෙන්න යන්න එපා. හේතුව දෙන්න බෑ. එයා අඹගෙඩිය කරා ඈතින් ඉඳන් කියනෝ වගේ කතාවක් වෙයි. දැන් ගොඩාක් අයගේ කයහමඳුරුවන්ගේ මේ දායකයන්ගේ ඔක්කොගේම වැඩේ හේතුව අඹ කාලනේ අඹගෙඩියට ඈතින් ඉඳන් රස කියනෝ. ඒක උගුරු කියන්නේ බොරු. ඒක වැඩක් වෙන්නේ නැහැ. රස බලලා කියන්න වෙනවා. ඒක බැලුවත් කියාගන්න බෑ. කෙනෙකුට රසක් ගැන කියන්නේ කොහොමද? කෙටියෙන් අපිට ඇඹුල් රසයි කියන්න පුළුවන්. ඇඹුල් රසේ වර්ග කොච්චර තියෙනවද? කෙනෙකුට පැණි රසයි කියන්න පුළුවන්. පැණි රසේ වර්ග කොච්චර තියෙනවද? ඒ නියම රස කියන්න බෑ. ආවදා. දැන් නිවන් සුවය කියලා කියන මොන වගේ සුවයක්ද? ඈ සමාන කරන්න පුළුවන්ද ලෞකික සුවය කිසිම සුවයකට? ඈ ඒක වෙනම රසයක්. ඒක වෙනම දෙයක්. ඉතින් ඒ කිව්වට නිවන සැපයි කියලා මොන සැපද කියලා දන්නේ නැහැ ඉතින් විඳිනකම්. ඒ නිසා මේක විශ්වාස කරන්න හරි ඔළුවේ තියාගන්න හරි මතක තියාගන්න හරි තියෙන දෙයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ කරන්න මොකද්ද කරන්න තියෙන්නේ? තමන් ළඟ තියෙන අර දේවල් දුරු කළ දෘෂ්ටිය තුළින් දහමට අනුකූලව ලෝකේ දිහා බලන්න. මොකද හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. අපිත් අනුශාසනා ලබා දීලා තියෙනවා. ඒ ධර්මානුකූලව බලන්න, ධර්මානුකූලව හැඩ ගැහෙන්න බලන්න. එහෙම කොහොමද හැඩ ගැහෙන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් ඔබට බයිසිකලයක් පදින්න හැඩ ගැහෙන්න කියලා කියන්නේ. ඒ කියලා දුන්නාම මේ පැටල් එකට තියන මෙහෙම මෙහෙම යන්න. එතකොට හරියනවද? ඔව් හරියනවා. නැත්නම් ඉතින් රෝද දෙකක් උඩ නැගලා යන එක හරි විද්‍යාවක් නේ. බයිසිකල් වලින් බෑ නේද? ගොඩක් දෙනෙකුට ගොඩක් දෙනෙකුට බෑ. ඉතින් ඒ වගේ හරි විඤ්ඤාණ වගේ රෝද දෙකක් උඩ අර කැරගෙන වේගෙට ඔහු යනවා. හරි බැලන්ස් එකේ වේගෙන් යනවා. ඉතින් මූලික වශයෙන්ම කිව්වහම අයියෝ මේ රෝද දෙකක් උඩ යන්න පුළුවන්ද? වැටෙනවනේ. රෝද දෙකක් උඩ නෙමෙයි තනි රෝදෙ උඩට යනවනේ. තනි රෝදෙත් තියෙනවා යන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඒක සමබරතාවයේ කායිකව ලබා ගැනීම. ඒ වගේම තමයි මේ මානසිකවත් ඒ විශිෂ්ට ක්‍රමවේදයේ හුරු කිරීම තුළ ඥානනය කිරීම තුළ ඒ ශක්තිය තමයි ඇඟට එනවා. ඒක කාලයක් බනහන්න කියන්නේ විමර්ශන කරන්න කියන්නේ ඒකයි. එතකොට අර හෙමින් ඒ ශක්තිය එනවා. දැන් අපි ඔය වාහන මුකුත් පදවන්න බැරි කට්ටිය ලර්නර්ස් යන්නේ ඒකනේ. වාහනේත් එක ටික හැරෙනකොට ඒක ගියට ඇඟට එනවා. නැතුව කවුරුත් ගියර් එක මෙහෙමයි දාන්නේ, ක්ලච් එක මෙහෙමයි පාගන්නේ, මේ ඇස්ලේටර් එකද එහෙමයි දෙන්නේ කියලා කොච්චර කිව්වත් මේක බැලන්ස් කරලා හදෙන්නේ කී කියා කොච්චර කියා ඉඳලා වාහනේට නැග්ගට ඔක යන්නේ. අරක ප්‍රායෝගික වීම තුළ තමයි අරකට ඇඟට උරා ගැනීම තුළ තමයි යාට ඒක පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මනාව ධර්මයේ සමග බුද්ධිමේ හැසිරවීම කියන එක තුළින් ඔබට නිවන් දකින්න පුළුවන්. ඉතින් පටිසෝධගාමි ප්‍රතිපදාවක් හැමතිස්සෙම අනුගමනය කරන්න. දැන් අපි අය හිතන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාව කිව්වහම මේ ලෝකෙට එරෙහිව යෑම කියලා. නෑ, ලෝකෙට එරෙහිව යෑම නෙමෙයි, ලෝකෙට විරුද්ධව යෑම කියලා හිතනවා. විරුද්ධව යෑමත් නෙමෙයි, ලෝකයට එකඟ වීම හා විරුද්ධ වීම කියන වචන දෙක තියෙන්නේ ලෝකෙමයි. ලෝක මිනිස්සු හැමදාම කරන්නේ ඒකමයි. ඉතින් ඒකම අපි තෝරගත්තොත් එහෙම ඒක පටිසෝතගාමී ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ, ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවක්. පිළිකුල කියන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් නෙමෙයි, ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවක්. ඇලීම කියන්නේ, බැඳීම කියන්නේ, ගැටීම කියන්නේ, ක්‍රෝධය කියලා කියන්නේ යම් යම් දේවල් වලට පටිසෝතගාමී ප්‍රතිපදාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සමස්ත විඥාන පද්ධතියටම හැදුවේ පටිසෝතගාමී ප්‍රතිපදාව. එහෙම නැත්නම් විඥානේ කොටසකට නෙමෙයි. ඒකොට සමස්ත විඥාන පද්ධතිය තුල නැති ක්‍රියාවලියක් ආරම්භ කිරීමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ තියෙන ක්‍රියාවලියක්ම හැඩගහලා ක්‍රියාත්මක කරවීම නෙමෙයි. විඥානයේ තුල නැති ප්‍රතිපදාවක්, නැති ක්‍රමවේදයක්. ඒ විඥානේ ස්පර්ශ කරන ක්‍රමවේදයක් කියන ඕනම ක්‍රමවේදයක් අනුසෝතයි. විඥානෙට කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ විඥානේ ස්වභාවයක් අල්ලගෙන කළොත් එහෙම, එතකොට ඒ විඥානේ ගලා යෑම. විඥානේ ගලාගෙන යෑමේ ස්වභාවයකට හසු වුණොත් ඒ ගඟේ ස්වභාවය. පාත්‍රයට ඉහළට යෑම කියන එකෙදි ගත්තේ සමස්ත විඥාන පද්ධතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයෙන් තොර දෙයක් මං හොයන්න ඕන. සමස්ත ගඟක් ගහගෙන යන්නේ පහළටයි. මේ මොහොතේදී මහ පුදුම ආශ්චර්යමත් විදියකට සුළඟට හෝ යම් ආකාරයකට මේ පාත්‍රය ටිකක් ඉහළට ගියා. ඒක අදිෂ්ඨානය මත මැජික් බලයෙන් යවුවා නෙමෙයි. විදුනනින් බලාගෙන හැම දෙයක් දිහාම බලාගෙන ඉද්දී මේ මේක අවදි කරගන්න චින්තනය ලබාගත්තේ ඇත්තටම පාත්‍රයෙන්. මහන්සේ පාත්‍රය ඉහළට යනවා, පොඩ්ඩක් ගහගෙන යනවා, දැකලා තියෙන සමස්ත ගලා යෑම පහළටයි. ඒකට සමස්ත විඥාන පද්ධතිය ගලා යෑම කියන්නේ කවරක්ද? එහෙනම් සමස්ත විඥාන පද්ධතිය ක්‍රියාවලිය තමයි ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය, ක්‍රෝධය, මානය, දරා ගැනීම, ප්‍රතික්ෂේපය, පිළිකුල, මේ ඔක්කොම විඥානේ තියෙන දේවල්. මේවයින් මේවට ගියොත් එහෙම අර අනුසෝත වෙනවා. මේවට අදාළ නොවන ක්‍රමවේදයක් මම හදන්න ඕන. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නැති ක්‍රමවේදයක් මං හදා ගන්න ඕන. ඒ කියන්නේ ගලා යෑමට සමාන නැති ක්‍රමවේදයක් හදා ගන්න ඕන කියලා. අර ඇත්ත වශයෙන්ම අපල්ගෙඩිය වැටලා ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තා වගේම බුදුහාමුදුරු පාත්‍රය ඉහළට යෑමෙන් තමයි නිවන හොයාගන්නේ. පාත්‍රය ඉහළට යෑමෙන් තමයි නිවන හොයාගන්නේ. ලොකු අදිෂ්ඨානයක් තිබුණා. ඉතින් අවසානයේ හොඳටම කයත් වෙහෙස වෙලා, හොඳටම එපාම වෙලා, කරන්න ඕන හැම පරිත්‍යාගයක්ම කරලා උන්වහන්සේ අවසානයේ හිතුවා, දැන් අවසාන වීර්යයත් ඇවිල්ලා තියෙන අවසානයේ හිතුවා මොකද්ද? මම මේ ආහාර වේල විතරයි ගන්නෙ. මම ආයි මැරුණත් කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. එක්කෝ මම නිවන අවබෝධ කරගන්නෝ, සත්‍ය අවබෝධ කරගන්නෝ, නැත්තම් මම මේ යනවා කියලා. ඒ වෙනි වීරයක ඉන්න තැනකදී තමයි දැක්කේ පාත්‍රය ඉහළට යනවා. හේතුව එහෙනම් මම ඉහළට යනවා. සියලුම භාවනාවල් නතර කළා. සියලුම භාවනාවල් නතර කළා. අර්ධ සිද්ධාර්ථ කුමාරයා දිගින් දිගටම එකයි යන එක එයාවත් මග නතර කළා. අනාගත චින්තනයට නිවාඩු දුන්නා. වර්තමානයේ අධ්‍යාත්මිකෝ මිය ගියා. ඒකයි කෙලෙස් පරිනිර්වාණය කියලා කියන්නේ. කෙලෙස් මිය ගියා. කෙලෙස් සහිත පුජ්‍යලයා තමයි අතීතයේ හිටියේ. එයාට නිවාඩු දුන්නා. එයාට විශ්‍රාම දුන්නා. අනාගතයක් ඕනේ කියන පුජ්‍යලයා තනන්න උවමනා කරන තණ්හාව කපාහැරියා. වර්තමානයේ පුජ්‍යලයා නිතරම හැදෙන්නේ අතීතය හා අනාගතේ වේගයෙන් ගැටෙන තැන. උපදින ශක්තිය ශබ්දය තමයි මේ වර්තමානය කියන එක. අතීතයයි අනාගතයයි දෙකම ඉවත් කළාට පස්සේ වර්තමානය ඉවත් කරන්න දෙයක් නැහැ. වර්තමානේ අතුරුදහන් වෙනවා. කණු දෙකක් දෙපැත්තේ තිබුණොත් මේදක් හැදෙන්නේ. මේදක් හැදෙන්නේ නැහැ අන්ත දෙකක් නැත්තම්. එතකොට අන්ත දෙක ඉවත් කිරීමත් එක්කම හැදෙන මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අර අන්ත දෙක තියාගෙන හදාගන්න එක නෙමෙයි. ඒ අන්ත දෙක නැති වුණාට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් නැහැ. හැදෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ උභවන්තේ නිදහස් වූ මධ්‍යම ප්‍රතිපදාව. දැන් මේ වචනේ තුල ඇත්ත තියන්න බෑනේ. වචනේ තුල ඇත්ත තියන්න බෑ. නමුත් අපි ඥානය තුලින් ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැතුව වැරදි විදියට තේරුම් ගත්තොත් මේ විඥාන සාපේක්ෂිත ධර්ම තුලින් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එක්තරා මැදක්. අන්තයක් ඒක. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්තයක් පෙන්නයිද? මේ සියලු අන්තවලින් නිදහස් වෙන්න කියන බුදුහාමුදුරු මධ්‍යම ප්‍රතිපදාවක් කියලා අන්තයක් පෙන්නයිද? එහෙම අන්තයක් පෙන්වන්නේ නැහැ. සමස්ත සියලු අන්තවලින් නිදහස් වුණ වර්තමානය සංසිඳෙව්වා. අන්න ඒ විශේෂයෙන්ම අර අර අර සොයනවා පරේෂකයා තියාගන්න ඕනේ කියන අදහස තිබුණා දාර්ශනිකයා. අවසානයේ මම එක්ක මේ යනවා එක්ක දකින්නවා කියන තැනදී මායයට එතන ඉන්න බැරි වුණා. දෙදරා ගියා. දෙදරා ගියා. ඒකයි හේතුව. නොසිල් වෙන ආසනය පහළ වුණ වජ්‍රාසනයක් බවට පත් වුණේ ඒකයි. වජ්‍රාසනය කියලා කියන්නේ නොසිල් වෙන කියන අර්ථයෙන්. අර කළු ගල නම් හෙල්ලෙනවා. ඒත් බුදුහාමුදුරුව වැඩ හිටපු ආසනය හෙල්ලෙන්නේ නැහැ. වජ්‍රාසනය ඇති වුණේ එතකොටයි. වජ්‍රාසනයෙන් හිටියේ එතකොට පාත්‍ර වුණේ එතෙන්දී. එතෙක් කාලයක් හෙල්ලෙන ආසනවල තමයි හිටියේ. දැන් මන් නොසෙල් වෙන ආසනයක ඉන්නවා. රාජායතනයේ ඉන්නවා. හෙල්ලුනේ ඇයි? අර ඉන්ද්‍රිය සාපේක්ෂිත ජීවත් වෙනකම්. මාර්යාගේ ආසනවල වාඩි වෙලා ඉන්නකම්. මාරයාට නැති ආසනයක් ලබා ගත්තා. මාර පරාජය කරලා. හෙල්ලෙන හේතුවක් නැත්තේ හේ කාරණ තමයි. හෙල්ලෙන ධර්මතා ඒකේ නෑ. අසංකාරිකයි අවේදිතයි. තන මායාවක් නෑ. මාන්නයක් නෑ. දෘෂ්ටියක් නෑ. සියල්ලම කෙලෙස් බර මිමින් තිබ්බා. ඥානේ ගුණේ කිසිම වචනයක් නෑ. කිසිම සංඥාවක් නෑ. මේ අපේ ඇත්තන්ගේ ප්‍රශ්නේ මේ උගත්කම කියලා. කරුණ ගොඩකුයි, වචන ගොඩකුයි, විඳීම් ගොඩකුයි, පුජ්‍යලත්වයේ සංකල්ප ගොඩකුයි, නොයෙකුත් නොයෙකුත් දේවල් රාශියක් ඔළුව මත තබා ගැනීම උගත්කමේ බුද්ධිමත්කමේ කියලා හිතුවට ඒකෙන් මහ දුකක් විඳින්නේ. ධනවත්කමේ කියලා හැම දෙයක්ම මගේ මගේ කියලා හිතීම තුළ ඒ මිනිස්සයා විඳින්නේ මහ දුකක්. හැබැයි මේවා මගේ නෙමෙයි කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සුත් මහ මෝඩ මිනිස්සු. මගේ නෙමෙයි කියලා හිතන්න අයිතියක් නැහැ. මේක මගේ කියලා හිතනවා වගේම මේවා මගේ නෙමෙයි කියලා හිතන්න අපිට අයිතියක් නැහැ. මේ විශ්වයේ විනසුරු ඔබ නොවේ. ඔබත් මේ විශ්වය මිසක් ඔබ මේ විශ්වයේ විනසුරු නොවේ. අපි මේ විනසුරු වෙලානේ හැමතිස්සෙම තීන්දුව දෙදී ඉන්නෝ, තීරණ දෙදී ඉන්නෝ. ඒ තීරණ ගැන ඊළඟට තමන්ම සතුට වෙනවා, තමන්ම කනගාටු වෙනවා. කවුද මේ අවිද්‍යාත්මක වෙනසුරු? ඒ නිසා ඔබගේ ජීවිතයේ සියලු තීන්දු තීරණ ගන්නේ ඔබ නෙමෙයි කියලා කියන ගැඹුරු අර්ථයේ, දෙවියන් කියන ගැඹුරු අර්ථයේ අරුත ඕක. දෙවියන් කියලා කියන්නේ එයාට ඇස් දෙකක්, කන් දෙකක්, අත් දෙකක්, නාසයක්, කටක් බඩක් තියෙන කෙනෙක් නෙමෙයි මේ විශ්වීය දහම. ඉතින් ලෝකේ හැමෝම මේ දෙවියෝයි කියලා කතා කරන්නේ අසංකාරික ධර්මයකට. නිවනයි කියන්නේත් අසංකාරික ධර්මයකට. ඉතින් මේක අපි ඔක්කොම තේරුම් ගත්තනම් මුළු ලෝකෙම සමගීනේ. ඈ මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ ලෝකේ අසමග වෙලා තියෙන්නේ. මේ අපි දැන් වෙන රටවල් වලට වතුර වලට කියන්නේ වෙන නමක්. ඉංග්‍රීසියෙන් වෝටර් කියනවා. දෙමළෙන් වතුර, වතුර නෙමෙයි මේ මේ මොකද දෙමළෙන් කියන්නේ? ඕන තන්නේ කියනවා. ඉතින් මොනවා කිව්වත් ඉතින් අපි තන්නේ කියලා ගහගන්න ඕනේ, වතුර කියලා ගහගන්න ඕනේ, වෝට කියලා. අර උන් ගෝඩ් කියනෝ, මේ අල්ලාහ කියනෝ, හරින් මහා බ්‍රහ්මන් කියනෝ, මෙහි නිර්වාණයයි කියලා කියනෝ, තවත් තැනක සක්‍ර දේවේන්ද්‍ර කියනෝ. මේ මේ සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ සකස් කරන දෙය කියන එක. දේව සමූහයාටම අධිපති. මොනවද දේව සමූහයා? හිරු දෙයියා ආලෝකයේ දෙන්න, සඳු දෙයියා සෞම්‍ය දෙ ආලෝකයේ දෙන්න, වා දෙයියා, ඒ ඔක්කොටම දෙවියා සක්‍ර දෙවිදේ. එයා තමයි සකස් කරන දෙවියා කියලා දේව ආධිපත්‍ය ලොක්ක. ඉතින් මේ ඇත්ත වශයෙන්ම මේ මේ ඔක්කොගෙම තියෙන ආමන්ත්‍රණික එහෙම නැතුව අද්භූත බලවේග නැහැ ඒවයි. පින් අනුමෝදන් කරන්න තරම් දෙයක් ඒක ඇතුලේ නැහැ. මොකද හිරු දෙයියට බෑ පින් අනුමෝදන් එන්න. නේද? ඒක මහා ගිනි වලල්ලක් නේ. ගිනි ගොඩක්. මහා පෘථිවිය වගේ ලක්ෂ වාරයක් විතර ලොකුයි. ඒ ගිනිවලල්ල කරච්චර ඇතින් තිබිලා මෙච්චර රස්නේ ඒකනේ, කොහොම ගින්නර ගොඩක් වෙන්න ඕනද? ඉතින් අපි ඒ පුංචි ලෝක බෝලේ මේ මෙහෙම වටේම කැරගෙන කැරගෙන අතර අපත් ඉතින් එක තැනක ඉන්නෝ කැරිකුණයි කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේක විශාල පරිමාණය නිසා අනිත් එක අපේ මොලේ මේ ඒ කැරකිල්ලට හැඩ ගැහිලා තියෙන්නේ. ශරීරයේ ඉබේම පැයට කිලෝමීටර් දහස් ගාන වේකින් මේ පෘථුවිය කරකුණත් අපි වැටෙන්නේ නැහැ ඒකට. ඒකට හේතුව බැලන්ස් වෙලා තියෙන පොඩි කාලේ ඉඳලා මේ කය ඒ ක්‍රමයට හැදිලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ වගේ මේ දෙවියන් කියලා කියන්නේ, නිර්වාණය කියලා කියන්නේ මේ ස්වභාවිකත්වයට. මිනිස්සේ ස්වභාවික වෙන්න ඒ ස්වභාවිකත්වය තමයි දෙවියන් අතරට යෑම කියලා කියන්නේ. ඉතින් ලෝභ මිනිස්සයන දෙවියන් දකින්න බෑ. එහෙම කිව්වේ ඒකයි. මොකද ඒක ලෝභය කියන එක අපි ගැඹුරින් හිතා ගන්නවා. අපිට මේ එක් දෙයකට තියෙන ලෝභය කියලා එහෙම හිතන්න එපා. මම මොනවා හරි කැමක් ගන්න තියෙන ආසාව වගේ මේ පටු දෙයකට ලෝභකමයි කියලා හිතන්න යන්න එපා. භෞතිකව එහෙම එකක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වරක ලෝභ කරන්න කියලාත් කියනවා. ධර්මයට, ධාර්මික දේවල් වලට ලෝභ කරන්න කියලාත් කියනවා. ඇයි ඒ ලෝභ කරන්න කියන්නේ? ලෝභය පවත්වන්නද? නෑ. ධාර්මික දෙයකට ලෝභ කිරීමේ ලෝභකම නැති වෙනවා. දැන් බොහොම ලස්සනට නිවසක් හදාගෙන සුරක්ෂිතව සිටීමෙන් ඔබේ ජීවිතේට තියෙන පීඩාවක් නැති වෙනවා. ඒක ඔබට නිවන් දකින්නත් හේතුවයි. ඔබට මිල මුදල් ටිකක් ඔබ ඉදිරි පහදු කරගෙන තිබීමෙන් සුරක්ෂිතව ඔබේ ජීවිතේ පසුබෑම්, පීඩාවන්, අපහසුතාවයන් වලටපත් වීම ඔබට නැති වෙනවා. ඉතින් ඒකෙන් ඔබට නිවනක්. අසනීපකදී ලෙඩක් රෝගයකදී පීඩාවකදී වේදනාවකදී ඒක ගන්න පුළුවන්. එහෙම දෙයක් නැති වුණොත් එයා දැවෙනවා. එතකොට ජීවිතේ හොඳ පැතිවලට සාර්ථකත්වයට අපි ලෝභ කරන්නත් ඕන. ඒ ලෝභ කිරීම ලෝභකම, එහෙම නැත්නම් පීඩාවල් නැති කර ගැනීම සඳහා කරන ලෝභකම. එතකොට ඒක ලෝභකම නෙමෙයි. දැන් නිවන් දකින්න එන්නත් ඉතින් වාහනේ බස් එකේ එන්නත් මේදී. ඒකට ඒ මග වේදම තිබුණ නැත්තම් එතකොට බෑ. එතකොට මේක මේ පටු අදහස් වලින් ගත්තොත් එහෙම ජීවිත අක්‍රමවත් වෙනවා. යමුරු දර්ශනයක් තුලින් ගත්තහම ජීවිත සාර්ථකයි. ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. එතකොට දහම කියන්නේ කිසිම සංකල්පයක් නෑ. දැන් මේ ආනන්ද හාමුදුරුවන්ගේ දහම කියලා එකක් නෑ. සමහර අය කියනවා ඔබ වහන්සේගේ බණේ මෙහෙම දෙයක් තියෙනවා. මගේ බණේ කියලා එකක් නෑ. ඔබ වහන්සේගේ දර්ශනය මොකද්ද? මගේ දර්ශනයක් නෑ. සියලු දැකීම් සංසිඳවල ඉන්නේ. සියලු වචන සංසිඳවල ඉන්නේ. ඒ නිසා නිවීමෙන් ඉන්නවා. මේ වචන අල්ලගත්තොත්, දර්ශන අල්ලගත්තොත්, සංකල්ප අල්ලගත්තොත්, තානාන්තර ඔළුවේ තියාගත්තොත්, ඇඟේ වෙලා ගත්තොත් එහෙම පුදුමාකාර දැවීමක් නේ තියෙන්නේ. ඒ මොකක්වත් තියාගන්නේ සහමට අනුකූල වෙන්න, අනුගත වෙන්න. මේ තෙක් දේශනා කරපු සමස්ත ධර්මයේ එකට තම්බන්න, තම්බල බොන්න. බීල රහ කියන්න බලන්න. ඇත්ත වශයෙන්ම ධර්මයේ කන්න අනුභව කරන්න. තම්බල බොන්න. එතකොට ඒක හොඳයි. ඒකේ සාරය, ඒකේ රසය ඔබට දැනෙනව අර බව රෝගයට ඖෂධයක් වෙනවා. තම්බල බොන්න. බලන්න ඒක තම්බල බොන්න පුළුවන්ද කියලා ඔබට. ටික වෙලාව. තමන්ගේ විඳීමක් බවට පත් වෙන ඕනම ප්‍රශ්නයක්. මේක තමන්ගේ අධ්‍යාත්මික ප්‍රශ්නය. බාහිර ප්‍රශ්නයක් නම් ඒක ප්‍රශ්නයක් විතරයි. ඒක විඳීමක් විඳවීමක් නෑ. ඒ නිසා සමස්ත ලෝකයේම අපිට කියන්න පුළුවන් ප්‍රශ්න කියනවා නම් ඒ ප්‍රශ්නයක් හැටියට විඳිනවා නම් ඒ විඳීමට හේතුව තමන්ගේ මානසික ප්‍රශ්නේ. තමා ළඟ තියෙන මානසික ප්‍රශ්න විසඳගත්තට පස්සේ ප්‍රශ්න නෑ. දවසක් එක පොලිස් නිලධාරියෙකුට ලොකු ගැටලුවකට පාත්‍ර වෙලා මම ළඟට ඇස් දෙක රතු කරගෙන අඬාගෙන ආවා. මට හම්තුරුනේ ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න ඕන කියලා කිව්වා. කිව්වා මං කිව්වා හරි ඔය ප්‍රශ්නේ පැත්තකට දාන්නකො මම මේක ප්‍රශ්න කියන්නේ නැහැ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. ඇසි මං කියන දේ අහගන්න කියලා මං ධර්මයෙන් අනුශාසනා කළා මේ විනාඩි 45ක් විතර. දැන් මං කිව්වා අර ප්‍රශ්නේ ඉතුරු කොටස කියන්නකෝ. නෑ හම්දුරනේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ මනසේ. බාහිර එක ප්‍රශ්නයක්වත් නෑ කිව්වා. බරපතල ප්‍රශ්නකට යා මැදිහත් වෙලා තියෙන්නේ යාග නොවන වෙන කෙනෙක් එක්ක යාළු වෙලා මට යාව මරන්න හිතලා දෙන්නේ කිව්වා. ගෑණි මරන්න හිතිලා. පොඩි ප්‍රශ්නයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. ඔබ වහන්සේ නැත්තම් මම පව්කාරකම් දෙක තුනක්ම කරනවා. ගුවර්මිනියත් බන්නවා කිව්වා, ගෑණිත් බන්නවා කිව්වා. ඒ විනාඩි 45න් පස්සේ කියනවා සංඥාංශ නැහැ, බාහිර කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මට හිතා ගන්න පුළුවන් යමක් ලෝකේ තියෙනවා නම් ඒක ලෝකේ යම් සාධාරණ පසුබිමක් තුළ සිදුවෙන දේවල්. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මා තුළ. මට මා ගැනත් දැන් ආවර්චනා කරන්න පුළුවන්. මගේ වැරදි ගැනත් මට හිතන්න පුළුවන්. මගේ අඩුපාඩුකම් ගැනත් මට හිතන්න පුළුවන්. වෙන්න තියෙන දේවල් වෙන්නේ නැති. දැන් ප්‍රශ්න කියලා එකක් නැහැ. මේ හිතේ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ඔක්කොම නැති වුණා. දැන් මට පුළුවන් වෙන විදියකට ඕන විදියකට මුහුණ දීලා සතුටින් සාකච්ඡා කරලා යනවනම් යන්න කියලා, ඉන්නවනම් ඉන්න කියලා, ලැබෙන විදියකට පුළුවන් විදියකට ඉන්න. මොකද මානසික ප්‍රශ්නයක් බව අපි පැහැදිලි කරලා දුන්නා. හැම කෙනෙක්ගේම ළඟ ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. මායාකාරී ප්‍රශ්නයක් මිසක් ඒක භෞතික කිසිම සිද්ධාන්තයක් නැහැ. භෞතික සිද්ධාන්ත කොච්චර නිවැරදි කළත් මානසික ප්‍රශ්න සංසිඳෙන්නේ නැහැ. දැන් ඉස්සර අපිට ලයිට් තිබ්බද? ලයිට් තිබුණේ නැහැ. අපි හිතුවා ලයිට් තිබුණාම අපේ ප්‍රශ්න විසඳේ. ඉස්සර අපිට ටෙලිෆෝන් තිබ්බද? ටෙලිෆෝන් තිබ්බේ නැහැ. ටෙලිෆෝන් තිබුණාම ප්‍රශ්න විසඳේ. ඉස්සර අපිට ස්කයිප් තිබ්බද? ස්කයිප් තිබ්බේ නැහැ. ස්කයිප් තිබුණාම ප්‍රශ්න විසඳේ. ඉස්සර අපිට ගුවන් යානා තිබුණද? නැහැ. ගුවන් යානා තිබුණම ප්‍රශ්න විසඳේ. ඉස්සර අපිට හයිවේස් තිබුණද? අපි හිතනවා හයිවේස් තිබුණාම ප්‍රශ්න විසඳේ. ටික කාලයක් යනකොට මිනිස්සුන්ට හයිවේස් මදි වෙනවා. ඒ වේගය මදි වෙන දැනටත් මදි. මේ මිනිස්සුන්ට ඒ වේගය මදි. අනාගත ලෝකය දුම්රියකේ මුළු ලෝකෙ වටේ යනවා. දුම්රිය මාර්ග ලෝකෙ වටේ යන දුම්රිය මාර්ග දානවා. අනාගත ලෝකය. ඒක බොහොම දැඩි වේගයකින් ගමන් කරන දුම්රිය. 8 කිලෝමීටර් දහස් ගානක වේගෙන් ධාවනය වෙන දුම්රිය මාර්ගයේ දෙනවා. ඒ මිනිස්සුන්ට මදි වෙනවා. හැම මිනිස්සෙම අනාගතයේදී මොටෝ සයිකල් වෙනුවට හැමෝම කුඩා මොටෝ සයිකල් වගේ ඒවා පාවිච්චි කරමින් අහසින් පියාසර කරනවා. එහාට මෙහාට රුන් රුන් ගාලා ටිකක් පාර හිස්සෙනවා. මොටෝ සයිකලකගේ කුඩා යන්ත්‍රයකින් කුරුල්ලා වගේ අහසින් අදාලා ගෙදර වහල උඩට යන්න පුළුවන්. යාමල ඒ නොසෑහෙන ලෝකයේ මිනිස්සු ඉන්නේ. කරත්තේ තිබ්බ කරත්තේ මදි වුණා. පොඩි පොඩි බකාර වලට ආවා ඒව මදි වුණා. 60 වේගයේ උපරිමයට ගිහිල්ලා අපි කිව්වා 60ට 60 යන්නේ කිව්වා. දැන් 60 ගණන් ගන්නවත් නැහැ. නේද? ඒ නිසා අධ්‍යාත්මික ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව බාහිර මොන තරම් විසඳුම් සැපෙව්වත් විසඳුමක් නොවේ. තමන්ගේ මානසික ප්‍රශ්නයක් තියෙන්නේ කියලා හිතා ගන්න ඔය ඇති වෙන වේදනාවට. ඔය ඇති වෙන ගැටලුවට. ඒ මනසේ තියෙන ඒ ප්‍රශ්නේ විසඳෙච්ච ගමන්ම මුකුත්ම ගැටලු නැහැ. කිසිම ගැටලුවක් නැහැ. කාටද ගැටලුවක් නැත? මානසික වශයෙන් ගැටලුවක් නැහැ. මානසික වශයෙන් ගැටලුවක් නැහැ කියලා කියන්නේ යට ගැටලු නැහැ. ඉතින් එහෙමනම් මනෝමය වශයෙන් මායාකාරී ස්වභාවයක්කින් මමත්වයකින් ලෝභයකින් ආයාසයකින් ද්වේෂයෙන් තමා තුළින්ම හදාගත්ත උපදවාගත්ත මාර්යෝ නිසා යක්ෂයෝ නිසා පිරේතයෝ නිසා තමම්ම ඒවයින් බැටකනු. කැලේ ඉන්න නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා කියන කියමනක් තියෙනවා. ඒ වගේම ඔබම ලෝභය ඇති කරගෙන, ඔබම ද්වේෂය ඇති කරගෙන, ඔබම මාන්නය ඇති කරගෙන, ඔබම ඔබ තුල මමංකාරයේ ආශාව ඇති කරගෙන ඔබම කියන වේදනායිකාරය කියලා. ඒකට තමයි කියන්නේ කැලේ ඉන්න නයි ඔඩොක්කුවේ දාගෙන කෑව කෑව කෑව කෑව කියන්න එපා කියලා. දැන් ඇත්ත වශයෙන් කැලේ ඉන්න නයි තමන්ම නේද දාගන්නේ ඉතින්. ඈ මේ નિરાයාසය කියලා. දැන් මෙතන මේ ආයාසය කියන එක මම ආසාව කියන්නේ ආයාසය. ඒ ආයාසය කියන එක තමන්ම නේද දාගන්නේ. නිවන විඳින්න පුළුවන්, නිවන තුල පවතින්න පුළුවන් નિરાයාසය. ලෝකේ ලබන එකම එක ධර්මයේ નિરાයාසය. නොමිලේ ලබන ධම නිවනයි. ඔබ ද්වේෂ කරන්න ඕන ආයාසය. ලෝභ කරන්න ඕන ආයාසය. රූප විඳින්න ඕන ආයාසය. ඒව බැහැර කරන් පිළිකුල් කරන්න ඕන ආයාසයෙන්. ඒ හැම දෙයකටම ආයාසයක් උමනාද නැද්ද? අබෑටයක් හරි ඔසවගෙන ඉන්න ආයාසයක් ඕන. ඒත් මේ ලෝකේ નિરાයාසයේ ලබන එකම දේ නිවන. හැබැයි කියන ගැටලුව තමයි මේ පුතඥන ලෝකයා નિરાයාසයයි කියන දෙයට නෙමෙයි මේ નિરાයාසයයි කියලා අපි කතා කරන්නේ. નિરાයාසයේ ඇත්තෙන්ම පුතඥන ලෝකයා අඳුනන්නේ නැහැ. වර්ධවල ගත්තොත් එහෙම નિરાයාසය කියලා පාඩුවේ අහස දිහා බලන් ඉන්න කුඩුකාරයෝ වගේ. ඈ එන මුකුත් වැඩක් නැතුව ඔහෙ ඉන්නවා පාඩුවේ පුටුවට වෙලා. ඒක නෙමෙයි. තමන්ගේ විඥානේ, තමන්ගේ මමත්වේ සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම. දැන් පුජ්‍යලේක් හැටියට નિરાයාසයේ සිටීමයි පුජ්‍යලත්වයේ බැහැර කොට નિરાයාසයේ සිටීමයි කියන්නේ දෙකක්. එතකොට පුතඥන ලෝකයා සාමාන්‍ය සත්වයා දන්න નિરાයාසයේ මොකද්ද? පුජ්‍යලත්වයේ තුල ඉන්න નિરાයාසයේ. මම සැහැල්ලුවෙන් ඉන්නවා කියන එක මිසක්. දැන් මම නොමැතිව සැහැල්ලුවෙන් ඉඳීම කියන එක දන්නේ නැහැ. මම નિરાයාසයෙන් ඉන්නවා කියන එක තමයි හිතන්නේ. එතකොට අපි කතා කරන මේ નિરાයාසය අපි පෙන්වන්නේ මමත්වයක් ඇතිතන નિરાයාසයක් පහළ වෙන්නේ නැහැ. ඔහු නිකන් ඉන්නේ ආයාසෙ. નિરાයාසෙ විඳ ගන්න හදන්නේත් ආයාසෙ. එතකොට සමස්ත ක්‍රියාපද්ධතියෙන් ඉවත්ව විඳ දරා ගන්න දෙයක් මේ નિરાයාසෙ කියන්නේ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කර ගැනීමෙන් ලබන සැනසෙල්ල. එතකොට එයාගේ નિરાයාසයේ ක්‍රියාවක්ද? එයාගේ નિરાයාසයේ ක්‍රියාවක් නෙමේ. එයාගේ નિરાයාසයේ ක්‍රියාවක් නෙමේ. ක්‍රියාවකින් තොර වීම. අන්න එම નિરાයාසය හඳුනාගත යුතුයි. එම નિરાයාසයට පාත්‍ර විය යුතුයි. ඔබගේ සංඥාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. අන්තගාමි දෘෂ්ටි. අන්තගාමි සංකල්ප. දරාගෙන ඉන්න සියල්ල බිම තබා නිදහස්ව සමනය වූ දෘෂ්ටි ඇතුව ලෝකයේ දිහා බලන්න. දැන් දෘෂ්ටි සමනය කරගත්තට පස්සේ ලෝකයේ දිහා බලන්න පුළුවන්ද? බෑ. එයා ලෝකයේ දිහා බලන්නේ නැහැ. එතකොට මම මේ කිව්වේ මොන ලෝකේ ගැනද? මා මේ කියන්නේ ලෝකෙ දිහා බලන්න කියලා. ලෝකෝත්තර ලෝකෙ දිහා. එයාට පේන්නේ සමනේ වූ දෘෂ්ටි ඇති වුණාට පස්සේ ලෝකෝත්තර ලෝකේ. මේ ලෝකෙ පේන්නේ නැහැ. මේ ලෝකෙ බලන්න නම් දෘශ්‍ය වලට ඇවිල්ලා බලන්න ඕන. නැත්තම් වර්ණ පේන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ පේන්නේ නැති වෙනු දෘශ්‍ය වලට ආවේ නැති වෙනු. මේ ලෝකෙ බලන්න නම් දෘශ්‍ය වලට ඇවිල්ලා බලන්න සිද්ධ වෙනවා. අර ලෝකෙන් එතර වූ ඉන්ද්‍රිය විශ්ේ ඉක්ම වූ ලෝකේ බලන්න නම් දෘෂ්ටි නැතුව බලන්න ඕන. අන දෘෂ්ටි නැතුව බලන්න ලෝකේ දිහා. මොන ලෝකෝත්තර ලෝකේ දිහා බලනවා. දෘෂ්ටි නැතුව බලනවා. හැබැයි එතකොට මේ ලෝකෝත්තර ලෝකේ කියලා පිටසක්වලක් පේන්නේ මේ ලෝකෙම තමයි. ලෝකෝත්තරව පේනවා. ඒ කියන්නේ රූප ප්‍රභේදන නැතුව, වර්ණ ප්‍රභේදන නැතුව, ගන්ධ රස ස්පර්ශ කියලා ප්‍රභේදන නැතුව, පුජ්‍යලත්වේ නැතුව දැකීමයි දෘෂ්ටි සමණයට පත් කරගෙන දකිනවා කියලා කියන්නේ. නිවීමෙන් දකිනවා. එයා ඇස ස්පර්ශ කරන්නේ, කන ස්පර්ශ කරන්නේ, නාහ ස්පර්ශ කරන්නේ, දිව ස්පර්ශ කරන්නේ, කය ස්පර්ශ කරන්නේ, මනස ස්පර්ශ කරන්නේ. කොහෙන්ද? ඥානයෙන්, දැක්මෙන්, දර්ශනයෙන් එයා ස්පර්ශ කරන. දර්ශනයෙන් දැක්මෙන් ස්පර්ශ කරන්නේ නැත්නම් එයාට ඒව උපාදාහනය කරන්නේ නැත්නම් එතන දෙයක් පහළ වෙන්නේ නැහැ. දැන් මෙයා ඉන්ද්‍රියන් ප්‍රතික්ෂේප කරනවද? නැහැ. ඉන්ද්‍රිය ධර්මතා, ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ධර්මතා ප්‍රතික්ෂේප කරනවද? නැහැ. මේ ප්‍රතික්ෂේපයේ සහ අනුමැතිය තියෙන ඉන්ද්‍රිය ක්‍රියාවලිය. ප්‍රතික්ෂේපය සහ අනුමැතිය කියන්නේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය. ලාබාල පුහුදුන් මේ අය කියන කතාවක් මේ ප්‍රතික්ෂේප කරන්න කියන එක. රූප ගණනය කරනවා, රූප වල ප්‍රභේදන පෙන්වනවා, රූපේ රටා පෙන්වනවා, රූපේ මෙච්චර තියෙනවා මෙච්චර. ඒව ලෞකික ලෝකයේ තුලම ප්‍රභේදන. ඒක ලෝකීය විද්‍යාව. මේක ලෝකෝත්තර විද්‍යාව. ලෝකීය විද්‍යාවකුත් වෙනම තියෙනවා. ලෞකික විද්‍යාවක් තියෙනවනේ. එතකොට ලෞකික විද්‍යාව තුල තමයි ඉතින් වෛද්‍යවරු එහෙම පෙන්වන්නේ ගණනය කළා. මේක මෙච්චර මෙච්චර ස්නායු පද්ධති තියෙනවා, ක්‍රියාවලිය මේකයි මේකයි මේවා ඉතින් පිළිගුල් තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා මනෝභාවයන්ට මනස දුරු මනස නැති කරන්න බෑ. මනෝභාවයන් වලින් මනස නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ નિરાයාසයේ නිර්වාණය, නිරායාසයේ ධර්මය මේ ආයාසික භාවනාවල් වලින් කරන්න පුළුවන් බෑ. ආයාසික භාවනාවල් වලින් කරන්න බෑ. ආයාසික භාවනාවකින් කරන්න බෑ. ඒ නිසා තමයි මේ සූත්‍රය හැම එකක්ම දේශනා කරද්දිම නිරායාසයට පත් වුණා. ධර්මය අහන්න ඕන නුවණින්. නුවණින් අහන කෙනෙකුටම තමයි විශේෂත්වයකට පාත්‍ර වෙන්න පුළුවන්. මේක ප්‍රඥා දර්ශනයක්නේ. අර පන්සලේ සිල් ගන්නවා වගේ නම් හරියන්නේ නැහැ. පන්සලේ සිල් ගන්නවා කියලා කියන්නේ ඉතින් රෙදි ගෑල්ල පොරවන් ගියා කණුවකට හේත් වෙලා බුදීගෙන ඉඳලා එනවා. එහෙම නැත්තම් ඉතින් මොකක් හරි භාවනාවක් කරමුක් කර කියලා හාමුදුරුව ඇත්ත කිව්වත් හා බොරු කිව්වත් හා මොනවා කිව්වත් හා අනිත් එක එහෙම විශේෂ දෙයක් කියන්න පුළුවන් හාමුදුරුවොත් හරි අඩුයිනේ. ඒ නිසාත් ඉතින් මේ ඒක තමයි හේතුව. ඒකේ කතාක් තියෙන බමරාල සිල් ගත්තා වගේ හරි මේ කියලා. ඉතින් ඒ නිසා හාමුදුරු කියන දේ කියාගෙන ඉන්න කියලා කිව්වා ගමරාලට. බොහොරෙද්ද කියලා අහුවාම හාමුදුරන්ගෙනුත් අහුවා බොහොරෙද්ද කියලා. ඇයි ඉතින් ගෙදර පවුල කිව්වේ හාමුදුරු කියන දේ කියාගෙන ඉන්න බුද්ධං සරණං ගච්ඡාම් කිව්වම ඔයත් කියන්න බුද්ධං සරණං ගච්ඡාම්. දැන් ධම්මං සරණං ගච්ඡා කිව්වම ඔයත් ඒකම කියන්න. කියන ගාථා, කියන පද කියාගෙන ඉන්නයි තියෙන්නේ. එච්චර අමාරු නෑ ගමරාල සිල් ගන්න එක. පාතගම්මට මේ උතුරු සළුව නැති නිසා උතුරු සළුව දාලා එව්වා ගමරාල. ඉතින් ඒ නිසා අර එහෙම ගමරාල කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. ලංකාවේ ටිකක් අර බුද්ධිමය කම්මැලි සිංහය වුණාට මේ බුද්ධිමය කම්මැලි ගතියක් තියෙනවා. එහෙම ගතියක් තියෙනවා. ඒ නිසා මේ ඒක හරි පුදුම විදියට තියෙන්නේ. මොකද ලද දෙයින් සතුටු වෙන්න කියලානේ අපිට උගන්වලා තියෙන්නේ. ඒ නිසා කම්මැලි. ඕන්නේ නැහැ. ඉතින් අලුතෙන් දෙයක් හොයන්න ඕන. ඔය හොඳයි. මෙහෙම හොඳයි. එහෙම හොඳයි. විශේෂයක් නැහැ, විශේෂයක් ඕනේ නැහැ. ඉතින් අපිට කියලා දෙන්න ගේපේ ඕනේ නැහැ. ඔය පේන්ට් කරන්න මොකද ලද දෙයින් සතුට වෙනවා. ඉතින් මේ මිනිස්සු විනාශ කරන ඒවා සමාජගත වෙලා තියෙන්නේ. හැමෝටම ගරු කරන්නලු. කොච්චර වැරදි කතාවක්ද ඒක? ගරු කළ යුත්තට ගරු කරන්න. හැම දෙයක්ම ඉවසන්නලු. මොන මෝඩ කතාවක්ද? ඉවසිය යුතු කාරණා ඉවසන්න, නොවිසිය යුතු කාරණා නොවිසන්න. හැමදේම ඉවසුතු මෝඩෙක් වෙන තනි කර මෝඩය නිර්මාණය කරලා දිනවා. පවෝ ඉතින් ඒ જાතියක් හැදියේද වෙනසෙන්නේ, ආර්ථිකයක් හැදියේද වෙනසෙන්නේ, අක්‍රමවත් සමාජයක් නිර්මාණය වෙලා තියෙන ඒ නිවැරදි දර්ශනේ නැතිකම නිසා. ඒ සම්පූර්ණ ඒ ආගම වර්ග කියන්න ඕනේ මේ පරිහිමිට. ඒ විනාශයට වර්ග කියන්න ඕනේ ඒක. එතකොට හිතන්න පුළුවන් අර මේ බටහිර ලෝකයේ දියුණුවනේ ඒ දේව ආගම් නිසාද නැහැ. ඒ මිනිස්සු ඒ දේව ආගම් පැත්තකට විසිකලා. විසිකලා ඒව ලේබල් හැටියට ඒව තියාගෙන, ලාංඡන හැටියට ඒව තියාගෙන මිනිස්සු චින්තනයේ නැගී හිටියා. මොකද හේතුව මිනිස්සුන්ට එපා වුණා විද්‍යාඥයෝ දෙන්න තුන් දෙනෙක් මැරුවට පස්සේ. රෝගේ රවුම් කිව්වයි කියලා පල්ලිය මැරුවා. මැරුවට පස්සේ මිනිස්සුන්ට ප්‍රචාරය වුණා. මිනිස්සුන්ට මහ පිළිකුලක් ඇති වුණේ. නිදහස් මතධාරීෙක් මේ රෝගේ රවුම් කිව්වයි කියලා ඒක පොතට ගැලපෙන්නේ නැහැ කියලා ආගමික පොතට මිනිස්සෙක් මැරුවට පස්සේ මොකද්ද තියෙන වරදනේ? විද්‍යාත්මක සිද්ධාන්තයක් විද්‍යාඥයෙකුට කියන්න බැරි නම් කියලා ඒ චින්තනයේ මිනිස්සුන්ට තදින් හදවත්වලට දැම්මා. අරවා ලේබල් හැටියට එහෙම තියෙන දීලා පැත්තකට මිනිස්සු වෙනම ගමනක් ආරම්භ කළා. ඒ නිසා තමයි මේ මිනිස්සු දිනුනේ. අදත් එහෙම තමයි. මේ ආසියාතිකරේ ආගමික වහල්භාවයක් තියෙන, ওই ආගමික වහල්භාවය පොඩ්ඩක් පැත්තකින් ලේබල් හැටියට තියෙන ඇරලා මිනිස්සු තනි තනියෙන් සචින්තනයකින් නැගී හිටින්න ඕන. නැත්තම් තමන්ගේ ආත්මයට ගැළවීමකුත් නැහැ, රටකට ගැළවීමකුත් නැහැ. ඒකයි තියෙන්නේ. සයික බුද්ධිමත් සමාජයක් ඉදිරි බිහි වෙනවා. ඒ බිහි වෙන සමාජයේ ඒ தත්ත්වයට එනවා. ඒව ලේබල් හැටියට ඒවට ගරු කරලා ඒව එහෙම තියෙනවා. තියලා තමයි බුද්ධිය වර්ධනය කරගන්න ඕන. ඥානය, දර්ශනය වර්ධනය කරගන්න ඕන. මේකයි තියෙන්නේ. දැන් බෞද්ධයෙක් හොයන්නේ බෞද්ධ නිවන. මුස්ලිම් කෙනා හොයන්නේ මුස්ලිම් ස්වර්ගය. කතෝලිකයා හොයන්නේ කතෝලික ස්වර්ගය. හොයාගන්න පුළුවන් වේද? එහෙම හම්බෙන්නේ නැහැ. ලෝකේ එක සත්‍යයයි තියෙන්නේ. එහෙනම් ඒක ආගමක් නෑ. ඒක ජාතියක් කුලයක් හැටියට ස්වභාවයක් බෙදෙන්නේ නෑ. ඒක මානව දහමක්. අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම එකයි. දෘෂ්ටි වලින් කෝටියයි. බේද. නෑ. කොණ්ඩේ දිහා බැලලා මගේ කොණ්ඩේට හා සමාන නෑ. මූණ දිහා බැලලා මගේ මූණට හා සමාන නෑ. රට අහලා මගේ රට නෙමෙයි. ජාතියහල උඩ රට පාතරද ඒ නෙමේ කියලා මොනෝ මොනෝ මොනෝ හරි ભેද බින්නකම් කෝටියක් මිනිස්සෙක හිතක් ඇතුළේ තියෙනවා. නමුත් මිනිස්සු ඔක්කොම එකයි. දෘෂ්ටි වශයෙන් විතරයි ඔක්කොම ભેද බින්නකම් තියෙන්නේ. ඒ සියලුම ભેද බින්නකම් දුරු කරන්න ඕන. නැති කරන්න ඕන. නිවන් දකින්නේ දැකීම නැති අවස්ථාවේදී. නිවන් දැනෙන්නේ විඳීම නැති අවස්ථාවේදී. ඔබ ඒ ආශ්‍රිත නිවන සොයා යන්න. දායාදයක් හැටියට ඔබගේ සහෝදරයාට, මවට, පියාට, ස්වාමියාට, බිරිඳට, යාළුවාට, යෙහෙළියට ධර්මය ලබා දෙන්න යොමු කරන්න. ඔබටත් ඒක මහ බලයක් හැටියට පවතිනවා. අපිට ඊමේල් එකකින් ධර්මය යවන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් දේශනාවක් වුණත් ඊමේල් එකේ යවන්න පුළුවන්. දැන් YouTube එකේ තියෙන එකක් වුණත් ඊමේල් එකේ යවන්න පුළුවන්. වෙබ් අඩවියක් කරහා ඕමාරු කරගන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එකක දාලා රටකට තමන්ගේ දරුවන්ට, පුතාට යවන්න පුළුවන්. කාලයක් ඉබේට අහන්න දීම තුළින් තමයි මේ ධර්මය ගොඩනගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් නිකමට වගේ අහන්න පුරුදු වෙලා ලොකු ප්‍රතිඵලයකට අවබෝධයට පත් වෙච්ච අය ඉන්නවා. නිකන් අහන්න පටන් ගත්තේ විනෝදෙට, අවබෝධයට පත් වෙන පිරිස ඉන්නවා. ඒ නිසා හැම විටම ධර්මයට කෙනෙක් යොමු කරන්න ඒ ඔබගේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයක් පිළිපැදීමක්. ධම්මදායාදේ ශ්‍රේෂ්ඨයි. නිකම්ම නිකම් පොත් නෙමෙයිනේ, සද්ධර්මයමයි. එයිසයි සද්ධර්ම දායාදේ නිතර මේ දෙන්න දහමට කෙනෙකු යොමු කරගන්න, දහමට එක් කරගෙන ඉන්න ධර්මය අසන්න, ඒ වගේම ධර්මයේ ඇසීමට ඒගොල්ලන්ට සලස්සන්න, වැඩිහිටි මව්පියෝ ඉන්නවා නම් එකතැන් වෙලා විශේෂයෙන් ධර්මය අහන්න වැඩපිළිවෙලක් හදලා දෙන්න. අර කතාන්දර බුද්ධ ආගම නම් අහලා වැඩක් නැහැ, නිකම් මනස පිරිහෙනවා විතරයි. කරුණු ඉගෙන ගන්නවා විතරයි, ගණිතයක් ඉගෙන ගන්නවා විතරයි. නමුත් මේ ශ්‍රී සද්ධර්මයේ දිගට ඇසීම තුළ ඔබගේ අධ්‍යාත්මික වෙනසක් ඇති කරනවා. මෙතන ඉන්න අය නිහඬ වෙන්න කියලා අණ කරලා නිහඬ කරේ නැහැ. මේ සියලු දෙනාගේමයි අධ්‍යාත්මික නිහඬ බව. ඔය භාවනා කරන කෑන්වල ගිහිල්ලා අහලා බලන්න, තමන් භාවනා වීදි මොනතරම් ශබ්දයක් මනස තුළ ගොඩ නැගෙද්දිද ඔබ නිහඬ වෙන්න උත්සාහ කරන්නේ. ඒ මෙතන කිසිම අධ්‍යාත්මික හඬක් නැතුව නිහඬ වෙනවා. ඒ ධර්මයේ ආශ්චර්යය, ඒ ධර්මයේ ප්‍රාතිහාර්යය ඔබට අනක් කරන්නේ නැතුව ඔබේ මනස පාලනය වෙනවා. ඔබේ ඔබගේ වීරියෙන් තොරව ඔබේ මනස පාලනය වෙනවා. ඒ ධර්මයේ ආශ්චර්යය, ඒ ධර්මයේ ප්‍රාතිහාරය. ඒ නිසා එවන් වූ ධර්මයක් ඔබට තියෙන්නේ. ඒ නිහඬියාව, ඒ අධ්‍යාත්මික නිහඬියාව නිර්වාණය කරා ගොඩනගා ගන්න ඔබට පුළුවන්. මේ ධර්ම ගැඹුරින් ස්පර්ශ කිරීමෙන්, මනාව නුවණ හැඩ ගැස්වීමෙන්, අර බාගෙට වැටි වැටි බයිසිකලේ පදින කෙනා දවසක දෙපයින් හොඳ රේස් එකක් පැදගෙන යනවා, ඒ වගේ කෙනෙක් වෙන්න ඔබට පුළුවන්. අද ඔබ වැටි වැටි කැඩි කැඩි මේ ලෝකෝත්තර සමාධිය අඳුනගත්තත් ඔබට දවසක පුළුවන් තාම නිවැරදිව පැදගෙන යන්න. හැබැයි බයිසිකල් හැමදාම පදින්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයත් එක්ක ඔබ ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ. හැමදාම ට්‍රේනින් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඒක අවශ්‍යයි, පුහුණුව අවශ්‍යයි, ප්‍රායෝගික කිරීම අවශ්‍යයි. ඒ නිසා ඒක හැමදාම සිද්ධ කරගන්නට ඕනේ ඕනම කාර්යයක් තුළ ප්‍රගුණ වෙන්න. ඒ නිසා ධර්මය ප්‍රගුණ කරගන්න, ධර්මය දායාද කරන්න, ධර්මය තුළ ජීවත් වෙන්න. ධර්මය ඇරෙන්න සැපයක් නැහැ. ධර්මයේ තරම් ලොකු දායාදයක් තව කෙනෙකුට නැහැ. ඒ නිසා දහමට තව කෙනෙක් යොමු කරන්න, අවසාන යුග පුරුෂයා නොවි බොහෝ දෙනෙක් දහම් මග යොමු කරන්න, ධර්මයේ තුලින් අවබෝධයට පත් කරවන්න ඔබ භාග්‍යවන්ත වෙන්න. මම නිතර සන්තෝෂ වෙන බුදු කෙනෙක් ලෝකෙ ඉල්ලපු එකම ඉල්ලීම. බුදුගෙන කිසි ඉල්ලීමක් ඉල්ලන්නේ නැහැ කිසි කෙනෙක්ගේ. සියල්ලටම යම යම් දේවල් බෙදා දෙනවා විතරයි. ඉල්ලීම තමයි ඔබ අවසාන යුග පුරුෂයා නොවන්න. ඒක අන්න අයටත් කියන්න. දැන් මම ඒක ඔබට කිව්ව මට ඇහිච්ච නිසා ඔබත් අන්න අයට කියන්නේ. ඒකයි වැඩි. නැත්තම් මේක අතුරුදහන් වෙනවනේ. අන්න අයට කිව්වේ නැති වුණොත්. එස ඔබ අන්න අයට කියන්න ඕන. තව කෙනෙක් යොමු කරන්න ඕන. තව කෙනෙක් දක්වන්නට ඕන. ඔබ හොඳට බලාගෙන ඉන්න කාලය, ගුණය තමන්ගේ සහෝදරයට, තමන්ගේ ඥාතියට මේක අවබෝධ කර දෙන්න වටපිටාව කොහොම හරි හදන්න. ඉස්සෙල්ලා විනෝදෙට වගේ අහන්න, තමන්ගේ දරුවට මේක සලස්සන්න, ඥාතියට සලස්සන්න. ඒ තුලින් ඒ ඇත්ත මෙලෝ සසර දෙයක් දහම දන්නේ නැති අය ධර්මයේ දකින. මොකද හැමෝටම තියෙන ප්‍රශ්න. නමුත් විසඳුම මේ දේවල් තුල නැහැ කියන අදහසෙන් තමන්ගේ ආකල්ප තුල ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට හරියට තේරිච්ච දවසට මේ තුල විසඳුමක් තියෙනවා කියලා ඒ තුලින් ඒ ඵල නෙලා ගන්න උත්සාහ කරනවා. ඉතින් හැමදෙනාටම ධර්ම අවබෝධය